නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සියල්ල මනසින් අත්තරින්න කියන කාරණාව. අත්තරීම තුලින් සිදුවන්නේ තවත් අල්ලා ගැනීමක් කියන විශේෂ කාරණාව තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණාව ඇයිනකොට අපට ප්‍රශ්නයක් එනවා. අත්තරීම තුලින් සිදුවන්නේ අත්තරීමක් නේ. අත්තරීම තුලින් තවත් අල්ලා ගැනීමක් සිදුවෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපට පැන නගිනවා ඇති. නමුත් ඒ අත්තරීම තුල පවතින ධර්මතාවය අපට තේරෙනවා නම් ඒ ධර්මතාවය අරියට අපගේ සිත අවබෝධ කරගන්නවා නම් අපිටම තේරෙනවා මෙච්චර කාලයක් අපි අත්හැරලා නැහැ. අත්හරිනවා කියලත් අල්ලා ගැනීමක් තමයි මේ කරලා තියෙන්නේ. එක උත්තමයේ කිටියා තාපසේ භාවනා යෝගි කෙනෙක්. එයා ගොඩාක් කලකිරිච්ච එක අවස්ථාවක් තියෙනවා. හැමදාම එයා අත්හැරීම වඩනවා, පුරුදු පුහුණු කරනවා, සුවපත් භාවය පුරුදු කරනවා, නිදුක් භාවය පුරුදු කරනවා, නිරෝගී භාවය පුරුදු කරනවා. මොකද්ද කියලා කිව්වාම එයා මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියෙක්. එහෙනම් අපේ ජීවිතවලත් අපි මේ විදියට ගුණධර්ම වඩනකොට අපගේ තියෙන වෛරය අත්හැරෙනවා, දේශය අත්හැරෙනවා, පලිගැනීම අත්හැරෙනවායි කියලා එහෙම සංකල්පයක් අපි තුල තියෙනවා. වෛරය අත්හැරගන්න තමයි අපි මෛත්‍රිය වඩන්නේ. පලිගැනීම අත්හරින්න තමයි අපි නිදුක් නිරෝගී සුවපත් භාවය වඩන්නේ. එහෙනම් අපි මේ වැඩිම තුලින් අත්හැරීම පුරුදු කරනවා. මොකද සංගවිච්ච අත්තරීම අර මිනිස්සයා දකිනකොට තරහා යනවා. තරහා අත්තරින්න ඕනේ. ඒ නිසා යහපතක් වේවා, සුවපත් වේවා, නිදුක් වේවා කියලා එකක් වඩනවා. දැන් මේ මෛත්‍රී භාවනාව තුල පවා අත්තරීමක් තමයි තිබෙන්නේ. එහෙනම් අපි අත්තරින හැම මොහොතක් ගානේ නැවත අසුවීමක් නම් සිදුවන්නේ. මොකද අසුවීම කියලා බලනකොට එයා මෛත්‍රිය වඩලා, ಗುಣ වඩලා, අරකින ద్వේෂය, වෛරය, පලිගැනීම අත්තරිනවා. හැබැයි අරකින සුවපත් නිදුක් නිරෝගී භාවයට අවු වෙනවා. ගොඩාක් කට්ටිය 50,000 ලක්ෂයක් විතර වියදම් කරලා විශාල පරිශ්‍රමයක් දරලා විශාල දානයක් අදලා 100,129 වාගේ විශාල සංඝ පිරිසක් වඩම්මලා විශාල දානයක් දෙනවා. දැන් ඒ දානි දුන්නාම දැන් දානිදි ගොඩාක් දේවල් අත්හැරුණානේ. ධනය අත්හැරුණා, පළතුරු අත්හැරුණා, කැවිලි අත්හැරුණා, බත් යංජන අත්හැරුණා, පිරිකර අත්හැරුණා, හැමදේම අත්හැරුණා. මොනවද ඒ අල්ලගත්තේ කියලා බැලුවා. මේ වගේ පින්කමක් කෙලුවානේ, ලවුඩ් ස්පීකර් දාලා කන් අඩි පැලෙන්න ඒවා හැමෝටම කියලා මාන්නය අල්ලගත්තා, උඩඟු අල්ලගත්තා, ආංකාරය අල්ලගත්තා, ඉතුවක්කාරකම අල්ලගත්තා, ඒ පින්කමෙන් ලැබෙන කුසලිය අල්ලගත්තා, පින අල්ලගත්තා, ඒ මිනිසුන්ෙන් ලැබෙන ගෞරවය, ප්‍රශංසාව, කීර්තිය, නම්බුව, නාමය අල්ලගත්තා. බලනකොට අත්හැරලා තින්නේ පායි, අල්ලගෙන තින 25ක් විතර. දැන් මේක කොහොමද අත්හැරීමක් වෙන්නේ? අත්තරීම තුලින් සිදුවන්නේ නැවත අල්ලා ගැනීමක් නම් ඇයි මේ ධර්මතාවය අපි නිවැරදිව තේරුම් අරගෙන අත්හරින්නේ නැත්තේ? අත්තරින භාවනා යෝගියා එහෙම නැත්නම් දායකයා අත්තරීම පමණයි කළ යුත්තේ, අල්ලා ගැනීමක් සිදු නොකළ යුතුයි. ඇයි මේක අපට වැටහෙන්නේ නැත්තේ? අත්තරිනවා අත්තරිනවායි කියලා අපි හත්තරලා තියෙනවා. බලනකොට තිබුණේ නම් අත්තරින්න 20යි. දැන් අත්තරියට පස්සේ තියෙනවා 80ක් විතර අත්තරින්න. ඇයි? දන්නේම නැතුව අනන්ත අප්‍රමාණ දේවල් අපි අල්ලාගෙන. රුපියල් 5000 තිබුණලු මෑණියෝ කෙනෙකුට ඒ 5000 අත්හැර ගන්න බැරුව බොහොම හමාරුවෙන් ගිහිල්ලා ඒ ගමේ පන්සලේ හාමුදුරන්ගෙන් අහලා තිනවා, අනේ ස්වාමීනි මේ රුපියල් 5000 තියෙනවා මගේ ළඟ, ඒක අත්හැර ගන්න ඕනේ. අනේ මෑණියනි, අතන මේ චෛත්‍ය බෝධිය ළඟ ගිහිල්ලවරලා මේ මල් ආසනයක් අදමු. දැන් සාමාන්‍යයෙන් චෛත්‍යයක් ළඟ, බෝධියක් ළඟ මල් ආසනයක් තියෙනවමනේ. එතකොට මේ මෑණියෝ ගල්වැලි සිමෙන්ති ගෙනල්ලා පුළුවන් විදියට රුපියල් 5000 වියදම් කරලා දැන් මල් ආසනය ඇදුවා. අදලා ගැව්වා පద్మావతి කියලා යාගේ නම බෝඩ් එකකුත් ගාලා තිනවා. දැන් යා 5000 අත්හැරියා. දැන් සාසනය මල්ලාසනයට හිමිකම් කියනවා. දැන් යා අල්ලගෙනද අත්හැරලාද? අර හැබැයි 5000 අල්ලගත්තට අපායට යන්නේ නැහැ. සතර දිබ්බාගේ සංඝයාට පූජා කරපු දේපළ වලට හිමිකම් කියන එකෙන් දැන් යාට අපාය දොර හැරෙන්නේ නැද්ද? අර 5000ට වඩා බරපතල දෙනක් නේ මේ අල්ලගෙන ඉන්නේ. පුළුවන් නම් සර්වඥ ධාතුන් වහන්සේන කරඬුවටත් නම කොටනවා, අර පිත්තල තාඩුවේ නම කොටනවා. මේක පූජා කළේ මම, ආවලාට පින් සිද්ධ වෙන්න මේකේ අයිතිය මගේ කියලා කිව්වාම දැන් කරඬුවට රුපියල් ලක්ෂයක් ගියා. හැබැයි නම කොටලා කරඬුව අල්ලාගත් එකෙන් අර ලක්ෂයට වඩා බරපතල තැනක නෙමෙයිද දැන් ඉර වෙලා ඉන්නේ. එහෙනම් මේ ලෝකේ අපි හැමෝම අත්තරිනවා අත්තරිනවා කියලා අපට වැරදිලා. අත්තරීම තුලින් අප තුල සිදු වෙලා තියෙන නැවත අල්ලා ගැනීමක්, නැවත අසුවීමක්. අපි දකින හැම දෙයක් තුළම අපි හිතනවා මේ දේවල් ධර්මානුකූලව දැක්කා, මේ දේවල් ප්‍රඥාවෙන් දැක්කා, මේ දේවල් හේතුඵල ධාමෙන් දැක්කා, අනිත්‍ය ධර්මතාවයෙන් දැක්කයි කියලා අපි හැම දෙයක්ම අත්හැරියා නිදාසුණයි කියලා හිතනවා. හැබැයි මේ විදිහට රූප දකින්න මට දක්ෂකම තියෙනවා, මේ අවබෝධය මන් තුළ තියෙනවා කියන එක දැන් අල්ලාගෙන නඩත්තු කරන්නේ නැද්ද? අර රූපේ දැක්ක ගමන් මේක අත්හැරුණා. දවස් දෙකක් යනකොට අමතක වෙනවා. පාරේ යනකොට දකින්න හැම කාන්තාවක්ම මතකේ තියෙනවද? පාරේ යනකොට දකින්න හැම වාහනයක්ම මතකේ තියෙනවද? පාරේ යනකොට දකින්න හැම ගොඩනැගිල්ලක්ම අපට මතකේ තියෙනවද? එහෙම මතකේ තින්නේ නැහැ. පැයකින් දෙකකින් දවසෙන් සතියකින් එක අමතක වෙනවා. හැබැයි මම මේ විදියට දකින්වයි කියන අල්ලා ගැනීම ජීවිත කාලයේ පුරාවටම, ආයුෂ් කල්පයේ පුරාවටම පවතිනව නේද? එහෙනම් අර අල්ලා ගැනීම අත්‍යරිය. හැබැයි මේ අල්ලා ගැනීම අපිට ජීවිත කාලෙම අත්හරින්න බෑ නේද? මෙන්න මේ විදියට භාවනා යෝගිවරු තපස්වරු අනන්ත අප්‍රමාණ අවුලා ඉන්නවා, ඉර වෙලා ඉන්නවා. ඒගොල්ල දන්නේ නැහැ මම මේ අත්තරින හැම මොහොතක් ගානේ අල්ලා ගැනීමක් මේ පුරුදු කරන්නේ. මම යමකට අසු වෙනවා, ඒ අසු වීම තුලින් මම නැවත පැවත්මක් නිර්මාණය කරනවා. මේක අපට තේරිලා නැහැ. මේ දුර්වලකම අපි નિවැරදි කරන්න ඕනේ. අපේ ජීවිතවල හැම තැනම මේ තියෙන්නේ, මේ වගේ අල්ලා ගැනීමක් තමයි. බොහොම අනුකම්පාවෙන් ඒ ඉඟන්නට මොනවාරි දෙයක් පූජා කරලා ඒ පූජා කරපේකේ ආනිසංස දැන් අල්ලාගෙන නැද්ද? ඒ කුසලෙ අල්ලාගෙන නැද්ද? අසවලාට මං ඇඳුමක් දුන්නා, සරමක් දුන්නා, මගේ පරණ ඇඳුම් ටික ආවල් අනාත මඩමට වැඩිහිටි නිවාසෙට දුන්නයි කියලා ඒ කුසලෙ අපි අල්ලාගෙන නැද්ද? ඇඳුම් අල්ලාගෙන හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍ය කර්මයක්. හැබැයි මේ වගේ පින්කමක් කෙරුවයි කියලා ඒකේ වටිනාකමකින් යුක්තව අල්ලාගෙන ඉන්න නිසා දැන් ඒක බරපතල ප්‍රශ්නයක් කළා නැද්ද? එහෙනම් මේ ලෝකේ හැම තැනම අපි යහපත් පැත්තනොත් අල්ලාගෙන, අයහපත් පැත්තනොත් අල්ලාගෙන, දානෙ දීලත් අපි අල්ලාගෙන. එක උපාසක මාත්‍යෙක් ඉන්නවා, බොහොම පිළිවෙලයි, අවුරුදු ගාන සිල් ගන්නවා. හැබැයි එයා කිසිම කෙනෙක්ගේ ඇඟේ වද්දන්න දෙන්නේ නැහැ. එයාගේ තැනට කාටවත් එන්න දෙන්නේ නැහැ. බොහොම පිළිවෙලට ඉන්නේ, වාඩි වෙලා සංවර වෙනවා, කතා බහ නැහැ. කිසිම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ, අනිත් මිනිස්සු ගණන් ගන්නෑ. ඇයි උපාසකේනි මේ වගේ, ඇයි මං දස සිල් අරන් ඉන්නේ? අනවශ්‍ය කතා කරලා නිකන් මොකටද සිල් කඩාගන්නේ? මේ මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු කතා කෙරුවොත් කතා කරන්නම සිල් කැඩෙන කාරණාමනේ. නිකන් වැව් ගැන පොලවල් ගැන කතා කරලා හරියනවද සිල් සමාදන් වෙලා කියලා? දැන් මං කල්පනා කළා, දැන් මේ මිනිසුන්ගේ අඩුපාඩු දොස් කියන එක පරුසාවාච පිසුනාවාච සම්පාපලාප නෙමෙයිද? අනිත් අයට කරන නින්දාව අපාසය තුලින් දැන් මෙයාගේ අදින්නාදානය වෙන්නේ නැද්ද? අර මිනිසුගේ චරිතේ නෙමේ ඝාතනය කරන්නේ, අර මිනිසුගේ ඒ ආත්ම ගරුත්වය නෙමේ ඔරකම් කරන්නේ. එතකොට දැන් මේ මිනිසයා කටපියාණ හිටියට කට ඇරිය ගමම දසසිල් මෙලියට පැන්නනේ, ඔක්කොම ටික ඉවරනේ. එහෙනම් දැන් මොකද්ද මේ අත්හැරියයි කියලා මොනවද මේ කරලා තියෙන්නේ? මම සිල්වතා කියලා එකක් අල්ලාගෙන ඉන්නවා. ඒ කියන අකුසල ටික අත්හැරලා තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. සිල් සමාදන් වුණේ අකුසල් අත්හරින්න. හැබැයි සිල් ටික අල්ලාගෙන උපාදානය කරගෙන ඉන්නවා. දැන් අකුසල් ටික අල්ලාගෙන ඉන්න එකයි සිල් ටික අල්ලාගෙන ඉන්න එකයි අතර වෙනසක් තියනවාද? දෙකට මොනවාරි එකකට මේ මිනිස්සු අවුලාමනේ. එදත් එකක් අල්ලාගෙන ඉන්නේ මොකද? දස අකුසල් අල්ලාගෙන හිටියා. දැන් මොකද අල්ලාන්නේ? දස සිල් අල්ලාගෙන ඉන්නවා. එතකොට මේ මිනිස්සු අල්ලාගෙන ඉන්න එකත් අත්හැරලා නැහනේ. හැබැයි අත්හැරියා කියලා එක මානසිකව අදාගෙනත් ඉන්නවා. අද දවසේ සම්පූර්ණ අකුසල් ටික අත්හැරලා ඉන්නේ. එහෙනම් මොනවද අකුසල් ටික අත්හැරලා කරන්නේ? සිල් ටික අල්ලාගෙන ඉන්නවා. ඇයි මම පුරුදු කරලා තියන්නේ හැමදාම මොනවාර එකක් අල්ලාගෙන ඉන්න. ඒ නිසා අල්ලන්න නැත්තම් මට නිකන් මොකද්ද වාගේ එදා දවසට කෑවේ නෑ වාගේ මොනවාර එකක් අල්ලාගෙන ඉන්න ඕනේ. එහෙනම් කේල් ලැබිරි ටික පූජා කරලා, කැවිලි ටික පූජා කරලා, බත්යන්ජන පූජා කරලා, පිරිකර ටික පූජා කරලා, අර ආනිසංස ටික අල්ලාගෙන, දත්මි ටික ආගෙන පොරබදින පින්වතුන් අද සමාජයේ නැද්ද? ඒ කරගත්ත පින්කම් වල කුසලයේ අල්ලාගෙන දඟලන අය අද ලෝකේ නැද්ද? එහෙනම් හැම දෙයක්ම අපි දන් දුන්නට ඒ හැම දන් දීමත් තුළින්ම දානයත් තුළින්ම පූජාවත් තුළින්ම අත්තරීමක් සිද්ධ වුණාට ඒ හැම අත්තරීමක් තුළින්ම අපි අල්ලාගෙන ඉන්නවා. එක්කෝ ඒකේ අයිති අල්ලාගෙන ඉන්නවා, නැත්නම් කුසලයේ අල්ලාගෙන ඉන්නවා, නැත්නම් පින අල්ලාගෙන ඉන්නවා, නැත්නම් ඒක නිසා ලැබෙන ගෞරවය, ප්‍රශංසාව, කීර්තිය අල්ලාගෙන ඉන්නවා. මොකවත් අත්තරිලා නැහැ. එහෙනම් අපේ ජීවිතය තුළ අත්තරින හැම දෙයක් තුළින්ම නැවත අල්ලා ගැනීමක් නම් පවතින්නේ. අත්තරීම තුළයි පවා නැවත අල්ලා ගැනීමක් නම් මෙච්චර කාලයක් සිදු වුණේ. මොනවද අත්තරිය කියලා අපෙන් අපි අහන්න අවශ්‍යයි. එතකොට අපේ සිත කියනවා මොකවත් අත්තරලා නැහැ. අත්තරියා කියන මානසික තෘප්තියක් අදාගෙන ඒක තුළ වින්දනයක් ලබලා. කෙනෙක් ඇවිල්ලා කියනවා අර පන්සලට මමනේ ඉඩම පූජා කළේ, අර පන්සල අදලා තියෙන මගේ ඉඩමේ, දැන් මේ මිනිස්සයා මගේ ඉඩමේ පන්සල තියනවා කියන එක අත්හැරලම නෑනේ. එතකොට ඉඩම අත්හැරියා සාසනයට, ඒක දුන්නයි කියන අයිති අත්හැරලා නෑනේ. අද පන්සල නිර්මාණය වෙලා තියෙන මගේ ඉඩම, ඒ කියන ගෞරවය අත්හැරලා නෑනේ. අදත් මිනිසුන්ට කියනවා නම් පින්පොතේ උඩින්ම නං ඒක ලියාගෙන ඉන්නේ. එයා මේ ලෝකේ මොකවත් අත්හැරලා නැහැ. එයා අත්හරින්නේ මොනවද කියන එකවත් දන්නේ නැහැ. දුන්නා ඉවරයි. දුන්දේ සුවඳයි, කෑදේ ගඳයි කියලා අපි ආලා නැද්ද ඉවකියක්? එහෙනම් මේ ලෝකේ ඒ පවතින තාක්කල් එක සුවඳයි, දුන්නට පස්සේ ඒක ඉවරයි, ඒක ගඳයි, ඒක ඉවරයි. ඒක නැවත නැවත අපි කතා කරනවා නම්, ප්‍රශංසා කරනවා නම්, සාකච්ඡා කරනවා, දැන් ගඳයි. මොකද්ද මගේ මාන්නය දැන් නඩත්තු වෙන නිසා දැන් මගේ චරිතයට ගඳයි. දුන්න දේ සුවඳයි, ඒ දේ නැවත නැවත මිනිසුන්ට කියනවා නම්, ඒක සාකච්ඡා කරනවා නම්, ඒ නඩත්තු කරන ඉතුවක්කාරකම උඩඟුකම මගේ චරිතයට ගඳක් නෙමෙයිද? ඇයි මගේ චරිතේ මම මේ තරම් දුගඳ කරගන්නේ? මේ තරම් අපිරිසිදු කරගන්නේ? මේ තරම් අකුසල වලින් මේක අවලක්ෂණ කරන්නේ? ඇයි මේ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි කරන්නේ නැත්තේ? අපේ ජීවිතවල අත්තරිනවා අත්තරිනවායි කියලා ගොඩාක් තැන්වලද අපි කරලා තියෙන්නේ. අත්තරීම තුළින් නැවත අල්ලා ගැනීමක් අසුවීමක් නිසා අත්තරීම කවදාවත් සිද්ධ වෙලා නැහැ. මේ වගේ දුර්වලකම් අඩුපාඩු අපේ ජීවිතේ මේ වෙනකොට තියෙනවා. ඒ දුර්වලකම් අඩුපාඩු හදාගන්නට ඕනේ, නිවැරදි කරන්නට ඕනේ. එහෙම නැත්නම් මේ ලබාවු මිනිසත් භවයේ විතරක් නෙමෙයි, මේ සංසාරේ කිසිම මිනිසත් භවයක රාත් වෙලා පිරිනිවන් පාන්න හම්බෙන්නේ නැහැ. මේ සංසාර දුකෙන් විමුක්තිය කවදාවත් අපට ලැබෙන්නේ නැහැ. එහෙනම් අද ඉඳලා අපි නිවැරදි වත්තරිමු. හැම දෙයක් තුළින්ම නැවත අල්ලා ගැනීමක් අසුවීමක් ඇති නොවන විදියට අත්තරිමු. අත්තරිනකොට මම මොනවාරි එකක් අල්ලාගෙන ඉන්නවදයි කියලා සීයෙන් පරික්ෂණ කරලා විමර්ශනය කරලා ඒ අල්ලාගෙන ඉන්නවා නම් ඒ දේවලුත් අත්තරලා අර කියන නිදාසටපත් වෙන්නට ඕනේ. මම සේනාසනයක ඉන්නවා. හැබැයි සේනාසනයක ඉන්නේ ගීගේවල් අත්තරලා, අම්මා තාත්තා අත්තරලා, ඒ ඉඩකඩම් වත්කම් අත්තරලා, මගේ තිබිච්ච සේරම දේපල අත්තරලා තමයි මම මේ පැවිදි ජීවිතය තුළ ඉන්නේ. මම පැවිද්දා කෙනෙක් අල්ලාගෙන නැද්ද? සේනාසනයක මම වාසය කරනවා මම තාපසයා කෙනෙක් අල්ලාගෙන නැද්ද? අනිත් අයට සාපේක්ෂව මම ගොඩාක් සිල්වත් කියලා අල්ලාගෙන නැද්ද? අනිත් අයට සාපේක්ෂව මම පූජනීයයි කියලා අල්ලාගෙන නැද්ද? අනිත්‍යගේ භික්ෂාව ලබන්න මං සුදුසේ කෙනෙක් අල්ලාගෙන නැද්ද? දැන් බලන්න පැවිද්දපවා මොනතරම් දේවල් අල්ලාගෙන ඉන්නවද? හැබැයි යා ගෙවල් දොරවල් ඉඩකඩම් වත්කම් අත්හැරලා තමයි ආවේ. දැන් එයා ඒ අත්හැරපේකට සාපේක්ෂව තවත් අනන්ත දේවල් අල්ලාගෙන ඉන්නවා. සෑම අත්හැරීමක් තුළම අසුවීමක් සිද්ධ වෙලා, සෑම අත්හැරීමක් තුළම නැවත අල්ලා ගැනීමක් සිද්ධ වෙලා. එක බමුණෙක් ඇවිල්ලා ආනවා තාපසේ ගෙන්, තාපසතුමනි හැම දෙයක්ම මං අත්හැරලා ඉන්නේ, ඇත්තට මේ මනුස්ස හැම දෙයක්ම අත්හැරලා ඒ යුතුයකම් වාක්‍ය මිෂ්ඨ කරලා දරුවෝ ඔකම තමන්ගේ ඒ යාපත් ජීවිතවලට ස්ථාපිත කරලා දරුවන්ගෙන් නිදහස් වෙලා ඒ තමන්ගේ අඹුවගෙන් ඒ සම්පූර්ණ යුතුයකම් වාක්‍යම් වලින් නිදහස් වෙලා දෙමව්පියන්ගේ යුතුයකම් වාක්‍යම් වලින් නිදහස් වෙලා ඒ රස්සාවල් වලින් නිදහස් වෙලා දැන් මේ මනුස්ස හැම දෙෙම අත්හැරපු මනුස්සයෙන් ඒ මනුස්සය අත්හැරියයි කියන එක ඒ මනුස්සය ඇවිල්ලා කියනවා අර තාපසයාට ස්වාමිනි මං හැම දෙයක්ම අත්හැරලා ඉන්නේ ඔබ වහන්සේ පරිචිත්තෙන් බලලා පුළුවන් නම් මගේ දුර්වලකම තියනවාද කියලා ඇහුවාම ඒ තාපසයා නැගිටලා යන්න ගියා. එතකොට මේ බමුණ ආනවා අනේ ස්වාමිනි ඔබ වහන්සේ නැගිටලා යන්නේ ඔයා වගේ අල්ලගත්ත මනුස්සය මේ ලෝකේ නැහැ. මේ වගේ දුස්සීලයේ කුදී පාන්දර මට හම්බ වුණානේ. මේ මනුස්සයාගේ මූණෙත් මට දකින්න ලැබුණානේ උදේ පාන්දරම. ඒකයි මේ නැගිටලා වෙන තැනකට යන්නේ. ඒ බමුණට හරියට කලකිරුණා. අනේ පින්වත් ස්වාමිනී මං අල්ලගත්ත දේ මොකද්ද? හැමෝම අල්ලගෙන ඉන්නවා. හැබැයි අල්ලගත්ත දේ නිසා මිනිස්සු කලබල වෙනවා, කම්පා වෙනවා, හැමදාම දුක් වෙනවා. අපි මේ ගී ගෙදරට අහුවෙලා, මේ සප සම්පත් වලට අහුවෙලා, දරුවන්ගේ සෙනෙහසට අහුවෙලා, මුණුබුරාගේ මිනිබිරියාගේ උරතල් වචන වලට අහුවෙලා, රස්සාවට අහුවෙලා, ඉඩම් වලට, ගෙවල් දොරවල් වලට අහුවෙලා, අපි හැමතැනම අහුවෙලා ඉන්නවයි කියලා. ඒගොල්ලෝ දුක් වෙලා හැමදාම ඒගොල්ලෝ පසුතැවෙනවා. මේක නිදාසෙන්න ඒ පසුතැවෙන මානසිකත්වය මොනතරම් ශ්‍රේෂ්ඨද? හැබැයි හැමදේම අත්හැරලා මම ඉන්නේ කියන ඒ උඩඟුකම, ඒ මාන්‍යාංකාරය අර කට්ටියට වඩා මොනතරම් නීච ගතියක්ද? මොනතරම් නින්දාසගත ගුණයක්ද? ඔයාට වඩා අර කට්ටිය අල්ලාගෙන හිටිය ශ්‍රේෂ්ඨයි. ඒ නිසයි මම මේ නැකිట్లా යන්නේ. හැමදේම අත්හැරියා, හැමදේම අත්හැරියයි කියලා කියනව නේද? අත්හැරියා කියනක අත්හැරියද? ඒක අල්ලගෙන ඉන්නව නේද කිව්වාම එයාට එකපාරටම කම්පා වුණා. එහෙනම් අත්හැරියකට අවුලාද? ඔව්. ඒකට විතරක් නෙමෙයි, අත්හැරපු නිසා අනිත්‍යයට ශ්‍රේෂ්ඨයි කියන එකටත් අවුලා ඉන්නවා. අනිත්‍යයට සාපේක්ෂව මං ගොඩාක් දක්ෂයි. ඒ කිසිම කෙනෙකුට බැරි එකක් මං කළවයි කියලා කරයි කියන ඒ උඩඟුකමට අවුලා ඉන්නවා. හැම දෙයක්ම අත්තරපු මම දක්ෂයා. එහෙම කින හාංකාරකමට අවුලා ඉන්නවා. අනිත් අයට වඩා තමන් වටිනවයි කියන එකට අවුලා ඉන්නවා. අනිත් අයට සාපේක්ෂව තමන්ගේ ಗುಣකතන වර්ණනා කරනව නේද? අන්න ඒ ಗುಣවලට තමන් අවුලා ඉන්නවා. මේ විදිහට විනාඩි 40ක් විතර අඩුපාඩු කියනකොට අර මනුස්සයා නවවැඳුම් වැඳලා බිම වැතිරලා සමාව ගත්තා. අනේ ස්වාමීනි මේ තරම් අවුෙච්ච මම මොනතරම් උම්මත්තකේද? මම හැමදේ මම නිදාසුනා කියලා හිතාගෙන හිටියේ. අනේ ස්වාමිනී මම මොනවද කරන්න ඕනේ? මොකවත් කරන්න එපා. තමන් කරේ කිසිම අනුකම්ප වටිනාකමක් නැතුව අල්ලාගත් දේත් මගේ නෙමෙයි, අත්තරිය දේත් මගේ නෙමෙයි කියලා මේ අල්ලාගත් අත්තරිය දෙකෙම නිදාසෙන්න, ඒ දෙකේම අයිතිය නැති කරන්න. එදාට තමයි අත්තරීමේ ධර්මතාවයේ සම්පූර්ණ වෙන්නේ. ඒ උත්තමයා ඒ මිනිසත් භවයේ සම්පූර්ණත්වයටපත් වුණා. නමුත් අපි අද අපේ ජීවිතය අත්හැරපු හැම දෙයකම අපි අයිතිවාසිකම් කියනවා නම්, අල්ලා ගැනීමක් තියෙනවා නම්, ඒ කියන්නේ අපේ අත්හැරීම තාම සම්පූර්ණ වෙලා නැහැ. ඒ සම්පූර්ණත්වය තාම අපේ මානසිකත්වය තුළින් නිර්මාණය වෙලා නැහැ. අල්ලාගත් දේත් මගේ නෙමෙයි නම්, අත්හැරිය දේත් මගේ නෙමෙයි නම්, පුද්ගලයේ සත්‍යයක් මේ ලෝකේ නැත්නම්, මේ අල්ලාගත් කෙනා අත්හැරිය කෙනා දෙන්න තුළම කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ තාම අසුවීමක්, එහෙම නැත්නම් අල්ලා ගැනීමක් පවතිනවා නේද? එනනම් මේ දකින්න දේවල් වල අයිතිය මගේ නෙමෙයි කිව්වාම දැන් එයා අල්ලාගත්ත දේක් තියෙනවද? අල්ලාගත්ත දේක් නැත්නම් අත්හරින්න දේක් ඉතුරු වෙලා තියෙනවද? ඇයින දේවල් මොකවත් මගේ නෙමෙයි, මට නෙමෙයි හැයෙන්නේ කිව්වාම ඇයිච්ච දේවල් වලින් අල්ලාගත් එකක් තියෙනවද? අල්ලාගත්තේ නැත්නම් එයා අත්හරින්නේ මොනවද? අත්හරින්න දේකුත් ඉතුරු වෙලා නැහැ නේද? එහෙනම් මේ පුද්ගලයා සත්‍යයක් නැත්නම් එයාගේ චර්යාව තුළින් මාන්නෙන් උඩඟුෙන් අහංකාරයෙන් අල්ලගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? එහෙම අල්ලගත්තේ නැත්නම් අත්තරින්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? දැන් බලන්න එයාගේ සම්මා කම්මන්තේ මොනතරම් පිරිසුදුද කියලා. පුද්ගලයා සත්‍යයක් නැත්නම් මේ වචනවල අයිතිය මගේ නෙමෙයි නම් වචනවලින් අපේ ಗುಣගතන වර්ණනාව ඉතුවක්කාරකම් මාන්නය අල්ලගන්න අපට දෙයක් පියනවද? අපේ වචන වලින් අල්ලගන්න යමක් ඉතුරු වෙනවද? එහෙම අල්ලා ගැනීම සිද්ධ වෙනවද? වචන වලින් කිසිම දෙයක් අල්ලගන්න නැත්නම් ඒ අල්ලගන්න අපට අවශ්‍ය වෙන්නේ නැත්නම් අත්හරින්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? එහෙනම් අපේ ජීවිතවල අපි සිතවිලි වලින් මානසිකව අල්ල ගන්නවා මේක මගේ කුටිය මේක මගේ වස්ත්‍ර මේක මගේ සිවුරු පිරිකර මේක මගේ සේනාසනය මේක මම අදාගත් මල්පැලය මේක මගේ දායකයෝ මේක මගේ වත්කම් මේවා මගේ නමට තියෙන වස්තුව ඉඩකඩම් මෙන්න මේ අයිතිවාසික මානසිකත්වය හැමදේ තුළින්ම අල්ලා ගැනීම තියෙන නිසා තමයි අපට අත්හැරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ අල්ලාගත්තේ මම නෙමෙයි නං මනසින් අල්ලා ගන්න මට අවශ්‍ය නැත්නම් අත්හැරීමේ අවශ්‍යතාවය නිකම්ම නැති වෙනවා එතනින් තමයි මේ අත්හැරීමේ ධර්මතාවයේ සම්පූර්ණත්වයටපත් වෙන්නේ මේ කමඨාන අපි හැමෝම අපේ ජීවිතවල වඩන්නට ඕනේ ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන ආයතන අයත් එක ගනුදෙනු කරන කිසිම දෙයක අයිතිය ගන්න එපා ඒ කිසිම දෙයකට අයිතිවාසිකම් කියන්න යන්න එපා එතකොට අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ නැත්නම් මොකටද අත්තරීමේ ධර්මතාවයක් අත්තරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ දැන් අපේ අත්තරීම සම්පූර්ණ වෙලා ඒ කියන්නේ නැවත කවදාවත් අපට උත්පත්තියක් නිර්මාණය වෙන්නේ නැහැ අල්ලා ගත්තොත් විතරයි කර්මයක් ඇදෙන්නේ ඒ කර්මය තිබුණොත් විතරයි අපට ඉපදීමක් නිර්මාණය වෙන්නේ කිසිම දෙයකට අවු වෙලා නැත්නම් කිසිම දෙයක් අත්හැරලත් නැත්නම් අල්ලාගෙන නැත්නම් දැන් එයාට ඉපදීමක් නිර්මාණය වෙන්නේ කොහමද එහෙනම් මේ ලෝකේ අල්ලා ගන්න නැති කෙනා කවදාවත් අත්හරින්න උත්සාහ කරන්නේ නැහැ ඒතු අත්හරින්න මොකවත් ඉතුරු වෙලා නැහැ එහෙනම් අපේ ජීවිතේ අත්හරින්න මෙච්චර දේවල් තියෙනවා නම් මේ තරම් අත්හරින්න අපි වේසෙනවා නම් උදේ දවල් රැ මාන්සියලා කමටන් වඩන්නේ මේකින ලෝභ දේශ මොහ නිරෝධ කරන්න නම් මේ ලෝභ දේශ මොහ පවතින්නේ අල්ලා ගැනීමේ මානසිකත්වය තුල නෙමෙයිද මේවා මගේ කියලා අල්ලාගත්ත නිසා ලෝභය පවතිනවා මේ මිනිසුන්ගෙන් පරිගන්න ඕනේ කියන එක අල්ලාගත්ත නිසා ද්වේෂය පවතිනවා මේ දේවල් විඳවන්න ඕනේ පිනවන්න ඕනේ මේකෙන් තෘප්තිය ලබන්න ඕනේ කියන එක අල්ලාගත්ත නිසා රාගය පවතිනවා තෘෂ්ණාව පවතිනවා දැන් කියන්න ලෝභ දේශ මොහ පවා පවතින්නේ අල්ලාගත්ත නිසා තමයි එහෙනම් අල්ලාගත්තේ නැත්තම් ලෝභ දේශ නැහැ ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම රාහත් වෙනවා රාසින්වත් පෞසිද්ධ වෙන්නේ නැහැ යාට එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අල්ලා ගැනීම නිසා අනන්ත අප්‍රමාණ කෙලෙස් නිර්මාණය වුණා ඒවා ලෝභ දේශ මොහ රාග වෛර කියලා වර්ග කළා ඒකෙන් නිදහස් වෙන්න අපි රෑදවල් දෙකේම බව ගණනාවක් තිස්සේ කමටහන් වඩනවා මේ කෙලෙස් නිරෝධ කරන්න බැරුව ඇත්තටම අපිට කෙලෙස් එකින් එකට වර්ග කරලා ඇතම්ම ගානක් ලයිස්තුව හදලා මේවා නිරෝධ කරන්න බෑ එකම එක ලයිස්තුවයි තියෙන්නේ ඒ ලයිස්තුවේ එකම එක කෙලෙස්යයි තියෙන්නේ මොකද්ද මේවා අල්ලා ගන්න දුර්වලකමක් මන් තුල තියෙනවා මේවා මගේ කියන අයිතිවාසිකම් කියන දුර්වලකම තියෙනවා මේවාට අසු වෙන මේ මානසිකත්වය මන් තුල තියෙනවා එහෙනම් මේ අල්ලා ගන්න අවශ්‍යතාවය මම කවදද නැති කරන්නේ අසු වීම කවදද මන් නිරෝධ කරන්නේ අන්න හෙදාට අත්තරීමේ ධර්මතාවය මන් නිදාස් එහෙනම් මම කිසිම දෙයකට අවු වෙන්නේ නැත්නම් අල්ලන්නත් දෙයක් නැත්නම් අසු වෙන්නත් දෙයක් නැත්නම් කිසිම දෙයකට අසු වෙන්නෙත් නැතුව අල්ලන්නෙත් නැතුව ජීවත් වෙන්න 100 මගේ ආයතනවල මම 100 පවත්නවා නම් එහෙනම් මේ ලෝකයේ කිසිම කෙලෙසයක් මන් තුල නැහැ හේතුව කෙලෙස් නිර්මාණය වෙන්න අල්ලා ගැනීමක් මන් තුල නැහැ එහෙනම් අත්තරීමේ අවශ්‍යතාවය මන් තුල නිර්මාණය වෙන්නේත් නැහැ එහෙනම් මේ කමඨාන අපි මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ අපේ ජීවිතවල අපි මේ තරම් ඉපදිලා දුක් විඳින්නේ මේ අල්ලාගත් දේවලින් නිර්මාණය වෙච්ච කෙලෙස් නිසා ඒ වලින් ඇතිවෙච්ච ප්‍රතිඵල නිසා එහෙනම් මේ කෙලෙස් පරිසම් දීලා අපි මේ මිනිසත් භවයේ පුරාවටම දුක් විඳිනවා එහෙනම් මේ කෙලෙස් වලට හේතුව මොකද්ද අපි මේවා අල්ලාගෙන තියෙන ඉන්න නිසා අල්ලා ගැනීමට හේතුව මොකද්ද එහෙනම් මේ හැම දෙයක් තුළින්ම අපි අල්ලාගත් ක්‍රමවේදයක් අසු වෙන ක්‍රමවේදයක් පවතිනවා ඒක නඩත්තු කරනවා එහෙනම් පුද්ගලයේ සත්වයක් නැත්නම් අල්ලාගන්න කෙනෙකුත් නැහැ අත්තරින්න කෙනෙකුත් නැහැ කියන මානසිකත්වය ඇසකන දිව නාසය සමසිතට පුරුදු පුහුණු කරන්න හැම සංඥා සංස්කාර ධර්මයක්ම පේනවා පේනවා විතරයි ඇහෙනවා ඇහෙනවා විතරයි දැනෙනවා දැනෙනවා විතරයි හැඟෙනවා හැඟෙනවා විතරයි සිතෙනවා සිතෙනවා විතරයි හේතුව ඒ කිසිම ගනුදෙනුවක අයිතිකාරයා මම නෙමෙයි පුද්ගලයේ සත්‍යයක් නැත්නම් ඒවා මගේ නෙමෙයි ඒවා කිසිම දෙයක් මම නෙමෙයි කියන මානසිකත්වය අපි 100ෙන් වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ එහෙනම් මේ කිසිම දෙයක් මගේ නෙමෙයි නම් ඒ කිසිම තැනක මම නෙමෙයි නම් ඉන්නේ එහෙනම් මේ එකක්වත් මං අල්ලගන්නේ නැහැ අල්ලගන්නේ නැත්නම් ඒ කිසිම දෙයක් තුලින් කෙලෙසයක් නිර්මාණය වෙන්නේ නැහැ එහෙනම් ජාති ජරා භව හැදෙන්නේ නැහැ එහෙනම් සෑම අත්තරීමක් තුලින්ම අපි මෙච්චර කාලයක් කරේ අල්ලා ගැනීමක් අසු වීමක් එහෙනම් සෑම අත්හැරීමක් තුළම අල්ලා ගැනීමක් සිදු වුණා නම් දැන් මේ අල්ලා ගැනීම සිදු වෙලා තියෙන්නේ ඒවා මගේ කරගත්ත නිසා ඒවා මට කරගත්ත නිසා එහෙනම් දැන් ඉඳලා මේ ගුණධර්මය වඩලා මේ කියන කමඨාන පුරුදු පුහුණු කරලා අසකන දිව නාසයේ සමසිතෙන් කිසිම දෙයක් මගේ නෙමෙයි මට නෙමෙයි කියන අයිතිය අපි අත්හැරියාම මේ සියලුම කෙලෙස් වලින් අපි නිදහස් වෙනවා නිදහස් කරනු ලබනවා අසකන දිව නාසයේ සමසිතෙන් අපි මේ අල්ලාගත් හැම දෙයක් තුළින්ම අපි මේ කෙලෙසේ නඩත්තු කළා දැන් මේ දුර්වලකම නිවැරදි කරලා මේ ලබාපු මිනිසත් භවයේ තුළම ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ කියන කමඨාන තුළින් අපි අපේ කෙලෙස් ටික නිරෝධ කරමු අපි අසු වෙලා තියෙන සෑම අසුවීමක් තුළින්ම අපි නිදාසෙමු අල්ලා ගැනීමේ දුර්වලකම් වලින් අපි නිදාසෙමු මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ කමඨාන තුළින් ලබාගත් අවබෝධයේ දැනුම ඒ ප්‍රඥාව ඒකාන්ත වශයෙන් අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.